2558 වසරේ විවාහාරික මාසයේ 4 දිනය 7 වෙනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. සිත තේරුම් ගත යුතුය. සිත තේරුම් ගත හැකිය. එහෙත් මේ නිසා විමසා බලන්නේ තම සිත නොව බාහිර ලෝකයයි. එවන් වූ මිනිසුන්ගෙන් වෙනස්ව ඉවත් තම සිත බලන පිරිසක් මේ රැස් වෙලා ඉන්නේ බාහිර ලෝකයේ බලන පිරිසක් නෙමෙයි. සිත තමයි දහම. සිත තමයි තේරුම් ගත යුත්තේ. සිත තමයි නිරෝධ කර යුත්තේ. සිත තමයි සංවර කළ යුත්තේ. සියල්ලම සිත මත පිහිටා තියෙනවා. ඒ නිසා බුදුදහම මනෝමූලික දහමක්, චේතනාව මූලික දහමක්. සිත තේරුම් ගත්තොත් මුළු ත්‍රිපිටකයම තේරුම් ගත්ත වෙනවා. මුළු බුද්ධ ශාසනයම තේරුම් ගත්ත වෙනවා. කාගේ සිතද? තමන්ගේ සිත. බාහිර සිතක් නෙමෙයි. තමන්ගේ සිත තේරුම් ගත්තොත් මුළු ලෝකෙම තේරුම් ගත්ත වෙනවා. අපි ක්‍රියාත්මක වෙන්නේ අපේ සිත තේරුම් අරගෙන නොවේ. හරියටම සිත තේරුම් ගත්ත උත්තමය තමයි මහරහතන් වහන්සේලා. ලෝතර බුදුරජාණන් වහන්සේ. ඊළඟට අනාගාමී මාර්ගඵලලාභී වහන්සේ. ඊළඟට සකුදාගාමී මාර්ගඵලලාභී වහන්සේ. ඒ නිසා අඩුම වශයෙන් හරි සිත තේරුම් ගත්ත කෙනා තමයි සෝහාන් මාර්ගඵලලාභී වහන්සේ. ගිහි වේවා පැවිදි වේවා. සිත කියන එකට බැඳිලා ජීවත් වෙනවා මිසක් සිත කියන එක තේරුම් අරගෙන ජීවත් වෙනවා නෙමෙයි. සාමාන්‍ය ජීවිතය සිත කියන එකට බැඳිලා ජීවත් වෙනවා. සිත කියන එක තේරුම් අරගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. මේ මමයි, මේ මගේ ආත්මයයි, මේ මගේ භුක්තිය, ඥාතිත්වය, ජීවිතයේ හැටියට බන්ධනේ වෙලා තියෙනවා. හැබැයි මායාවක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිරිඟුව පස්සේ දුවන මුවරැලක් වගේ තමන්ගේ සිත මගේ ආත්මයයි කියලා හිතනකොට, මගේ ජීවිතයයි කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේ දකින්නේ මායාවට, මිරිඟුවට රැවටුණු මුවෙක් තමයි උපමා කරන්නේ. පිපාසයේ නිවා ගන්න ඒ මිරිඟුව මගේ පිපාසයේ නිවන ජලධාරාවයි කියලා හිතනෝ මේ මුවා. ඒ අර මිරිඟුව පස්සේ දුවගෙන දුවගෙන දුවගෙන යනවා. එතකොට සිතත් හිතනෝ මේ මගේ සිත, මේ මගේ ආත්මය, මෙය මා රැකගත යුතුයි, මෙය මා තෘප්තිමත් කළ යුතුයි, මෙය උසස් කොට තැබිය යුතුයි, මෙය ආරක්ෂා කළ යුතුයි, මෙය නොරිඳවා පවත්වා ගත යුතුයි ආදී කොට වශයෙන් එයා හිතනවා. එහෙම හිතලා බලනෝ මේ සිත ඒ ආකාරයෙන් නිවනක් හැඩයට, ආත්මයක් හැඩයට, ජීවිතයේ හැඩයට හදා ගන්න. නමුත් මන කියන වචනය තුලම තියෙන්නේ මායාව කියන එක, මවාගත් කියන එක, නිර්මාණය කරගත් කියන අර්ථය. ඒ මන තුල තියෙන්නේ අත්තවාද, පරවාද, තමා විසින් ගොඩ නගන මතවාද, අනුන් විසින් අපේ ඔළුවට ලබා දුන්නු ආගම්, සංස්කෘතික, වාර්ගික, ජාතික, අනේක විද කෝටි ප්‍රකෝටි ප්‍රභේදන තියෙන්නේ. ඔය ටික තියාගෙන නිරන්තරයෙන්ම නැවත නැවතත් ඒවා වමාරමින් හපහපා ඉන්නවා. ගවයෝ රාත්‍රියේදී දහවල කාපු තනකොළ වමාරල හපනවා. ඒ වගේම මිනිස් සිතත් අර පරවාද නිරන්තරයෙන්ම හපහපා ඉන්නවා. තමන්ගේ කියලා දර්ශනයක් නැහැ. මිනිස් ඔළුවේ තියෙන ලෝකයා විසින් පනවපු ආගම, ලෝකයා විසින් දාපු ජාතිකත්වය, ලෝකයා විසින් පනවන ලද ශ්‍රේෂ්ඨත්වය, ජේෂ්ඨත්වය, ඒ පැනවීම් ගොඩක් තුළ, ඒ මායාව තුළම ලොකුම මායාකාරයා වෙලා මිරිඟුව පස්සේ දුවන මුව රැළ අතරේ ඉස්සරහින් දුවන මුවා වෙලා සමාජයේ අපිට ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා මිරිඟුව පස්සේ ඉස්සරහින් දුවයි කියලා ඒක ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි, එයා තමයි වැඩියෙන්ම රැවටිච්ච කෙනා. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕන අපේ සිත පිළිබඳව, සිතෙහි යථාර්ථය පිළිබඳව. තමන්ගේ සිත දිහා බලාගෙන ධර්මයට අහුම්කම් දෙන්න. තමන්ගේ සිත දිහා බලාගෙන ධර්මයට අහුම්කම් දෙන්න. මම කතා කරන්නේ ධර්මයක් කියලා බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි, ඔබේ සිත ගැන. ඔබේ සිතත් හරියට පුස්තකාලයක් වගේ. ඔය පුස්තකාලේ නොයෙකුත් අනේක විද පොත්පත් තියෙනවා. ඒවා පෙරලා පෙරලා තමන්ම කියවනවා. කියවල නැවතත් ඒවා තැම්පත් කරලා තියෙනවා. නිමාවක් නැති ගමනකට අපි හසු වෙලා ඉන්නවා. සිත කියන එක දැනුමෙන් හෝ වින්දනයෙන් හෝ පුරවලා නිමක් කරන්න පුළුවන් කමක් නැහැ. සිත කියන්නේ නිරන්තරයෙන්ම දැවෙන වස්තුවක්. මහා සාගරයට කොච්චර ජලය ගලාගෙන වැටුණත් ඒ මහා සාගරේ පිරෙන්නේ නැහැ වගේ මේ සිත කියන ධර්මතාවය තුලත් ඇති කරන හැම සිතුවිල්ලක්ම චේතනාවක්ම දැවෙන සුළුයි, පිච්චෙන සුළුයි. තව කොතරම් දේවල් එකතු කළත් නැවත නැවත දැවෙනවා. ගිනි ජාලාවකට කොතරම් දේවල් දැම්මත් ඒ ගින්නෙන් ඒ සියල්ලම පුළුස්සනවා වගේ මේ සිත කියන එක දැවීම මුල් කොටගෙන තියෙන ධර්මතාවයක්. මුළු රටක් දැම්මත් රටම දැවෙනවා. ලෝකයක් දුන්නත් ලෝකයක් දැවෙනවා. ඉරහඳ තාරකා ඔක්කොම ටික මේ සිතට දුන්නත් ඒ සියල්ලම දවා පුළුස්සන්නට පුළුවන් බලයක් මේ හිත ඇතුලේ තියෙනවා. ඒ ස්වභාවය තුල තමයි සිත කියන එක පවතින්නේ, ශක්තිමත් වෙන්නේ. ඉතින් අපි මේ කාරණා අතරින් තේරුම් කරගන්න ඕන කාරණේ තමයි, වැදගත්ම කාරණේ තමයි, ඒ දැවීමට හසු නොවි, එහෙම නැත්නම් ඒ පිච්චීමට මැදි නොවි, එතනින් ඉවත් වෙන්නේ කොහොමද, එළියට පනින්නේ කොහොමද කියන එක. හැමදෙනාම දැවෙනවා. මොනවයින්ද මැවෙන්නේ? බලමානේ නිසා දැවෙනවා, ධනමානේ නිසා දැවෙනවා, යෞවන මානය නිසා දැවෙනවා, කීර්තිය ප්‍රසිද්ධිය නිසා දැවෙනවා, දුප්පත්කම අසරණකම නිසා දැවෙනවා. මේ හැම දෙයකින්ම දැවෙනවා මිනිස්සු. දැන් පෝසත් වුණාම පෝසත්කමින් දැවෙනවා, දුප්පත් වුණාම දුප්පත්කමයි කියන තැනින් දැවෙනවා. බලය තියෙනකොට බලය නිසා දැවෙනවා, බලහීන වෙනකොට බලය නැති නිසා දැවෙනවා. අපි ලෝකයේ තුලම වෙනස්කම් ඇති කළාට ඒකට විසඳුමක් නෙමෙයි ඒක. සමස්ත මනස ඉක්මවන තුරු මනෝභාවයන් වලට පත්වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. සමස්ත මානසික ස්වභාවය ඉක්මවන තුරු මනෝභාවයන් වලට පත්වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. බලන්න ඔබේ සිත මනෝභාවයන් වලට පත්වෙවි තමයි ගමන් කරන්නේ. එක මානසික සංකල්පයක් හරි නැහැ කියලා තව මානසික සංකල්පයක්. තවත් දෘෂ්ටියක්, තවත් වචන පෙළහරක්. ඉතින් ආගමික වේවා, ජාතික වේවා, වාර්ගික වේවා, ඔය හැම මිනිස්සෙම ඔය විදියට පිච්චෙනවා. එහෙම නැත්නම් දැවෙනවා. ගැටලුවට පාත්‍ර වෙනවා. ඒ නිසා දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට පත් නොවීමේ සීලය. කොහොමද? තමන්ගේ ඔළුව නිදහස්, තමන්ගේ සිත නිදහස් දෘෂ්ටියකටපත් නොවුනනම්, දෘෂ්ටියක් දාපු ගමන් මොකද වෙන්නේ? සිනමා හලේ චිත්‍රපටියක් දැම්මා වගේ තමයි ඒක දුවනො. දෘෂ්ටිය දුවනො, දාපු චිත්‍රපටිය දුවනො. ටීවී එකේ channel එකක් දැම්මා වගේ තමයි ඒ channel එක වැඩ කරනවා. නෑ, අපි channel ම මාරු කර කර බලනව මිසක් ටීවී එක off කරගන්න බැරි වුණා. ඒක දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කියන්නේ ටීවී එක off කරලා දානවා, විදුලියෙන්ම විසන්ධි කරලා දානවා. ඊට පස්සේ channels නෑ වැඩ කරන්න. එසේ සිටීම පහසුයි. අපේ අධ්‍යාත්මික වෙහෙස කරන ස්වභාවය අඩු වෙනව නැති වෙනව. එතකොට චිත්ත විවේකය ලැබෙනවා. විවේකය ලැබෙනවා. අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් ඇත. කයට විවේකයේ අවශ්‍ය වගේම සිතටත් විවේකයේ අවශ්‍යයි. ඉතින් ඔබේ අධ්‍යාත්මිකව ඔබ මාරු කර කර channel බලන්නේ නැතුව, TV channel එක වගේ මාරු කර කර බලන්නේ නැතුව මේ TV එක විසන්ධි කරලා දානවා, නතර කරනවා. බලන්න ඔබේ ටීවී එක ඔබට විසන්ධි කරගන්න පුළුවන්ද කියලා. ඒට ලොකු ඥානයක්, බලයක් අවශ්‍ය කරනවා. තමා තුල ශක්තියින් බිහිව නැහැ තමාගේ නිදහස් වීම උදෙසා. මේ සියල්ල නිෂ්ක්‍රිය කරගන්නට ශක්තියින් පහළ වෙලා නැහැ. නිරන්තරයෙන්ම වේගවත් කරන්නට තමයි ශක්තියින් පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මමත්වයේ පුජ්‍යලත්වයේ ශක්තියින් විශ්වාස නොකරන නොපිළිගන්නා කෙනෙක් බවට පත් වෙන්න ඕන. මමත්වය සතුටින් නොපිළිගන්නා වූ කෙනෙක් බවට පත් වෙන්න. ඒව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නිසා දැන් එහෙමයි කියලා එක දිහා කියෝ කියෝ ඉඳලා වැඩක් නැහැ. අනිත්‍ය නම් අතහරින්න, දුක නම් අතහරින්න, අනාත්ම නම් අතහරින්න. එච්චරයි. ඒක කියවන්න දෙයක් නැහැ. අතහැරීමේ සුවිශේෂත්වය කියලා කියන්නේ පුජ්‍යලත්වය අතහැරීම. ක්‍රියාව කර්ම නිරෝධය, ක්‍රියාව අතහැරීම. පුජ්‍යලත්වය අතහැරියොත්, ක්‍රියාව අතහැරියොත් තව තවත් අතහරින්න කෙනා ඉතුරු වෙන්නේ නැහැ. අර ගොඩාක් දෙනෙක් එහෙමනේ දන් දෙනෝ, දන් දුන්නට හැන්ද ඉතුරු කර ගන්නවා. හැන්දක් දන් දෙන්න. හැන්ද මොකද තියාගන්න? හැන්දක් දන් දුන්නා මොන තරම් සැහැල්ලුද? දැන් පුජ්‍යලත්වය තුල එහෙමයි. පුජ්‍යලය අතහරිනවා. අතහැරලා පුජ්‍යලය තියාගන්නවා. මම මේ හැන්ද කියලා කතා කරේ පුජ්‍යලත්වය. ඒක ගෙදර ගෙනියනවා. ඒ මොකටද ආයි දන් දෙන්න, ආයි ගන්න, ආයි දෙන්න? අරගෙන තමයි දෙන්න ඕන. ඉතින් මේ හැන්දක් දන් දුන්නාම ගනු දෙනු නතර වෙනවා. ගනු දෙනු නතර වෙනවා. එතකොට ඉතින් මම නෑනේ. ඔව්, මම නැති බව හොඳයි. එතකොට මගේ ජාතිය නැති වෙනවනේ. ඔව්, ජාතිය නෑ. අර ඔක්කොම ජාතීන් එකයි කියන තුනෙත් නෑ. අනිත් අයට නැති කරන කියලා දෙන ඔය ජාතිකත්වය කියන්නේ මහා බොරුවක්. ඔය ආගම් කියලා කියන්නේ මනෝ විකාරයක්, මිනිස්සුන්ගේ චින්තාමය නිදහස නැති කරන ත්‍රස්තවාදයක්. පව් ලෝකෙ මිනිස්සු අන්ධ කරලා තියෙන ආගම් වලින්, නැති දෙයියෝ ඔළුවේ දාලා, නැති සංකල්ප ඔළුවේ දාලා, රවුන් ලෝක බෝලේ මේක පැතිලි කියලා කියලා මිනිස්සුගේ ඔළුවට ඒකත් පැතිලි කියලා දානවා. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන විදියට බාර ගන්න නොදී තර්ජනාත්මකව මානසික නිදහස කඩා කප්පල් කරන ත්‍රස්තවාදයක් තමයි ආගම් කියලා කියන්නේ. නැත්තම් සියලුම මිනිස්සු හරිම සුන්දරයි, සියලු දෙනාම මානව ස්වභාවයෙන් එකයි. සියලුම පාප කර්ම වලට ඇඳලා දාන්නේ ආගම්. සියලුම යුද්ධ වලට හේතුව ඒකයි. ජාතිකත්වය, ආගමිකත්වය. ඒක ඒක පාර්ශ්වික පිරිසකට නෙමෙයි හැම මිනිසෙක් විසින්ම තේරුම් ගත යුතු කාර්යයක්. එතකොට ලෝකයේ ඉස්සරහින් යන්නේ ආගමිකත්වේ නෙමෙයි. එතකොට ලෝකයේ ඉස්සරහින් යන්නේ ජාතිකත්වේ නෙමෙයි, මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වයේ ලෝකයේ ඉස්සරහින් යනවන යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ. එකිනෙකා දිහා වෛරයෙන් බලන්නේ. පළමු වෙන්න අපි මිනිස්සු. දෙවනුව පය පිහිදා ගන්න තියෙන පාපිස්සක් තමයි ආගම්. ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ පූජකයෝ. ඒ ත්‍රස්තවාදීත්වය ඔළුවේ දාගත්තේ මිනිස්සු මිනිස්යාගේ ඔළුවේ දෘෂ්ටි පටවනවා. සමහර අය ඍණාත්මක දෘෂ්ටි පටවනෝ ඒකෙන් ලාභ ලබනෝ, සමහර අය ධනාත්මක දෘෂ්ටි පටවනෝ ඒකෙන් ලාභ ලබනෝ, සමහර අය විනාශකාරී දෘෂ්ටි පටවනෝ ඒකෙන් ලාභ ලබනෝ. ඒකයි හැටි. තමාගේ තියෙන වෛරය, ක්‍රෝධය, මාන්නය මොනෝ හරි දෙයක් ඉදිරිපත් කරගන්න අනිත් කට්ටිය දෘෂ්ටියේ පටලවන්න පුළුවන්. කොහොමද දේශපාලන සංවිධාන, ත්‍රස්තවාදී සංවිධාන හැදෙන්නේ? ඔවුන්ගේ කල්ලියට පටව ගන්න මිනිස්සු ළඟ තියෙන මෝඩ ජාතික සංකල්පය හා ආගමික සංකල්පය අවසල නෙමෙයිද? අවසල. එහෙනම් ඔබ යම්කිසි ජාතිකයෙක් වේද, වාර්ගිකයෙක් වේද, ආගමිකයෙක් වේද, ඒ තාක් කල් ඔබේ හිතේ තියෙන වෛරය අවසන්න පුළුවන්. ඔබ ස්ත්‍රියක් වේද, පුරුෂයෙක් වේද, ඒ තාක් කල් ඔබේ හිතේ ඒ වෛරය කියන එක ඇති කරවන්න පුළුවන්. වෛරය ඇති කරන එක ලේසි, නිරෝධය ඇති කරන එක හරිම අමාරුයි. හේතුව වෛරය කියන්නේ මිනිස්සෙගේ හිතේ තිබිදෙන්න බලාගෙන ඉන්න, හැම මොහොතකම ඉස්සරහට පනින්න බලාගෙන ඉන්න දෙයක්. හරි ආසයි වෛරයට. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, මාන්නය, ඒ කියන කෙලෙස් 1500ක් කියන, නමුත් 1500ක් නෙමේ අප්‍රමාණ කෙලෙස් තියෙනවා. ඒවා අවදි කරන්න හරි ලෙහෙසි. මොකද ඒවා පැලවෙන්න හොඳම පසුබිම තමයි මනස, මමත්වය. නමුත් එවැනි මනසක් තුළ නිරෝධය කියන ධර්මය පැල කරනවා කියලා කියන්නේ ඒක හරියට පින්නතුනේ කළුගල් තලාවක කුඹුරක් කරනවා, වී ඉහළ කුඹුරක් කරනවා වගේ. කළුගල් තලාව කොහොමද කුඹුරක් කරන්නේ? හාත්පස වෙනස් වූ දෙයක්. දැන් ඔබ මේ ධර්මයෙන් ගන්න ඕන තව වචන ටිකක් නෙමෙයි, තව ආගමක් නෙමෙයි, තව දර්ශනයක් නෙමෙයි, සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි, සියල්ල අනුමත කිරීමක් නෙමෙයි. ඔබ ලබා ගන්න ඕන නිදහස. විමුක්තිය. කුමකින්ද විමුක්තිය? තණ්හා විමුක්තිය. සංස්කාරවල විමුක්තිය. විඥානේ නිදහස හෙවත් විඥාන විමුක්තිය. ප්‍රඥාවේ නිදහස හෙවත් පඤ්ඤා විමුක්තිය. සිතේ නිදහස, චේතනාවේ නිදහස හෙවත් චේතෝ විමුක්තිය. ඔය විමුක්ති කියන වචනයත් එක්ක හැම විටම යොදන්නේ අසුභාර්ථය. සුභාර්ථයක් යොදන්නෙම නැහැ. අසුභයයි විමුක්ති වෙන්න ඕන. අසුභයෙන් නිදහස් වෙන්න ඕන. ඔබ ඔබයි මමයි මමයි කියලා හිතාගෙන ඉන්න ඒ ධර්මතාවයේ විතර අසුභ වූ දෙයක් ලෝකේ නැහැ. මමත්වය අසුභ වශයෙන් දකින්න. මමත්වය අසුභ වශයෙන් දකින්න. මමන් මම කියන ශරීරය නෙමෙයි, මමත්වය අසුභ වශයෙන් දකින්න. අසුභ වශයෙන් දකින්න මමත්වය. මමත්වය අසුභ වශයෙන් දකින්න මම කියන ශරීරය නෙමෙයි. කොහොමද මමත්වය අසුභ වශයෙන් දකින්න? මම කියන්නේ, මමත්වය කියන්නේ පීඩාව පිණිස පවතින දෙයක්, දුක පිණිස පවතින දෙයක්, මුලාව පිණිස පවතින දෙයක්, අපාය පිණිස පවතින දෙයක් කියලා කල්පනා කරනවා. එහෙනම් මම මමත්වය නැතුව අද ඉඳලා ඉන්න ඕන කොහොමද? කොහොමද ඔබ හිතන්නේ? ඔබ හිතන එකක්වත් නෙමෙයි මමත්වය තොර ජීවිතය කියලා කියන්නේ. මමත්වයක් නැහැ කියලා කියන්නේ මේ හැමෝටම උලුවපාත් කරන එක නෙමෙයි. මමත්වයක් නැහැ කියලා කියන්නේ හැමදේම උහුලගෙන ඉන්නවයි කියන එකත් නෙමෙයි. සුවිශේෂී දර්ශන සම්පත්තියක් ඥානයක්. ඔබට සම්මුතිය පැවැත්වීමට එකින් බාධාවක් නෙමෙයි. එයා මේ ලෝකය විසින් පනවන ලද දෘෂ්ටි අතහැරලා සුවිශේෂී ඇසක් පහළ කරගෙන ඒ ඇසින් ලෝකය දකිනවා. ඒකට කියනවා තථාගත දර්ශනය කියලා. දැන් ඔබ බලන්නේ ලෝකීය ඇසින්, ඒ කියන්නේ මස් ඇහෙන් ගන්න ලද රූප වලට අනුරූපව ලෝකෙ දිහා බලනවා. සුවිශේෂී ඇසක් පහළ කරගන්නවා චක්කුං උදපාදේ බුදුරජාණන් වහන්සේ. ඒ ඇසේ ඥාතිත්වය තමයි අපි ලබන්නේ. අපිත් සුවිශේෂී ඇසක් පහළ කරගන්න මොකද්ද මේ සම්මයක් ඇස? මොකද්ද මේ ඇසේ තියෙන ලක්ෂණය? දෘෂ්ටිනේ. ඒ ඇසේ ලක්ෂණය තමයි දෘෂ්ටිනේ. බලන්න දෘෂ්ටියකින් තොරව තමා දිහා බැලුවොත්, ලෝකේ දිහා බැලුවොත් කොයි වගේද පේන්නේ? වර්ණ, හැඩ, තල, ගුණ, සියලුම වර්ග ප්‍රභේද දෘෂ්ටි. කිසිදු දෘෂ්ටියක් නොගෙන ලෝකයේ දිහා බැලුවහම මොනවද පේන්නේ? ඔබම හොයලා බලන්න. මම උත්තර දෙන්නේ ඔබමයි. ඒ උත්තරේ ඔබ තුලින් මතු කරගන්න ඕන. සෑම විටම තමා දෙසට හැරෙන්න. තමා විසින් වෙනාන්දයක් බලමින් හෝ අසමින් හෝ ක්‍රියානකොට සෑම විටම තමා දෙසට හැරෙන්න. එවිට මම කියන සිද්ධාන්තයේ උපදිලා මගේ කියන සිද්ධාන්තයේ නූපදී ක්‍රියාවත් ප්‍රතිඵලයත් නිරෝධ වෙලා කර්මයක් කර්මඵලයක් නිරෝධ වෙලා නිරෝධ මාර්ගය ආරම්භ වෙනෝ සෑම විටම තමා දෙස බලන්න. තමා කියලා කියන්නේ ඇස. තමා කියලා කියන්නේ දැක්ම. තමා කියන්නේ හැම විටම දැකීමේ ආරම්භය. දකින දේ තමා නොවේ. ඒ තමාගේ දකින්නදී ඔබ සිත හරි ඔබ දකිනවා නම් ඔබ ඒකට කියන්නේ මගේ සිත කියලා. දකින රූපයක් තිබුණොත් ඒකටත් කියන්නේ, ඒකට කියන්නේ මම දකින රූපය කියලා. ඒ තුල තමා ඉන්නේ දැකීමේ ආරම්භය තුල, ඇස තුල. තමා දෙස බැලුව විට ග්‍රහණය වන වස්තු නැතුව ඒකීය ධර්මතාවයක් බවට පත් වෙනවා. ද්වි ධර්මතාවයකින් තොරව ධර්මතා දෙකක් මම හා මගේ ධර්මතා දෙකක් මම දෙස බැලුවාම ද්විත්වයෙන් තොරව ඒකීය ධර්මතාවයක් වෙනවා. ක්‍රියාව නතර වුණොත් මේ ද්විත්වය තුල තමයි වේගය පහළ වෙන්නේ, වේදනාව පහළ වෙන්නේ, සියලුම සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ. සියල්ල දෘෂ්ටි මත පවතිනවා, සියල්ල සංකල්ප මත පවතිනවා, සියල්ල සංස්කාර මත පවතිනවා. ලෝකය සංස්කාර ලෝකය, සංකල්ප ලෝකය, දෘෂ්ටි ලෝකය, ලෝක නිරෝධය. නිදහස යනු මමත්වය නැති තැන, පුජ්‍යලත්වය නැති තැන. නිදහස යනු මමත්වයෙන් නිදහස් වීම. මමත්වය තිබෙන තුරු ඔබට නිදහසක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ මමත්වය නැමැති අන්ධය ඔබට නොයෙකුත් රාජකාරි පමුණවනවා. ධර්මයේ උපමා කරේ මේ අන්ධය සහ කුරාගේ ස්වභාවය එකයි. ඒ අන්ධයාට නොයෙකුත් රාජකාරිවල යෙදෙන්න සිද්ධ වෙනවා. අර කොරාගේ කියුම අහලා අන්ධයාට නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ මමත්වය තමයි කොරා. කොරා බිමින් තියන්න, එහෙම නැත්නම් මමත්වයේ පසකින් තබන්න. එතකොට ඔබ නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ දෘෂ්ටි නැති, සංකල්ප නැති, එක එක අණ නැති කෙනෙක් බවට පත් වෙනවා. කොරා කැමති ඔබව අන්ධව ඉන්නකම්. ඒකට හේතුව කුරා දන්නෝ මාව කරේ තියාගෙන මේ මිනිස්සෙ යන්නේ ඇස් දෙක අන්ධව තියෙනකම් විතරයි. මට ඕන දිහාවට යොමු කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ මිනිස්සෙගේ ඇස් දෙක අන්ධව තියෙනකම් විතරයි. මේ මිනිස්සෙට ඇස් දෙක පහළ වුණොත් මේ මිනිස්සයා මාව බිමින් තියනවා. මාව කරේ තියාගෙන යන්නේ මට ඕන දිහාවට අරගෙන යන්නත් බැරි වෙනවා කියලා මේ කුරා දන්නෝ. ඒ නිසා කිසි විටක කොරා ඇස් දෙක සනීප කරගන්න අන්ධයට උදව් කරන්නේ නැහැ. හේතුව කොරාට ඇවිද ගන්න බෑනේ. ඉතින් ඒ උපමාවෙන් කියලා දෙන්නේ ඔබේ මනස ඔබට නිදහස් වෙන්න පාර කියලා දෙන්නේ. ඔබ පටලවන්න කරන්න. ඒ නිසා අපි අර තව උපමාවක් කියනවා, හොරාගේ අම්මගෙන් පේන හන්න එපා කියලා. ඒ නිසා තවදුරටත් ඔබ මනස ළඟට ගිහිල්ලා වැඳ වැටිලා ඉල්ලන්න එපා, මට සැනසෙල්ල දෙන්න, මට නිදහස දෙන්න, මට විමුක්තිය දෙන්න කියලා. හේතුව එයා කැමති නෑ ඒකට. එයා කැමති හැමදාම අන්ධව ඉන්නවට. මොකද එයාට කරේ යන්න ඕන, එයාට ඕන විදිහට පාලනය කරන්න ඕන. එහෙමනම් ඔබේ සැනසෙල්ල ඔබ යැදී යුත්තේ ඔබේ මනසින් නොවේ, ඔබේ සැනසිල්ල තිබෙන්නේ මමත්වේ නිදහස් වීම තුල පමණයි. මනසේ මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා වෙන් කර ගැනීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ. අශේෂ විරාග නිරෝධෝ කිසිවකට නොඇලෙන නිරෝධයක්. ශේෂයකටවත් නොඇලෙන නිරෝධයක්. කොහොමද සංසාර සාගරේ ජයගන්නේ? රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ. ඒ කියන්නේ සම්පූර්ණ විඥානේ අතහැරීම. සම්පූර්ණ මනස අතහැරීම. සම්පූර්ණම කාලය අතහැරීම. සම්පූර්ණම ඉන්ද්‍රියන් සය අතහැරීම. සම්පූර්ණම ත්‍රිවේදනාවන් අතහැරීම. සම්පූර්ණම පුජ්‍යලත්වය අතහැරීම. සම්පූර්ණවම ක්‍රියාව අතහැරීම. සම්පූර්ණ බලාපොරොත්තු ප්‍රාර්ථනා සිදුවුණු දේ, සිදුවෙන්න තියෙන දේ, සිදුවෙන දේ අතහැරීම. පුජ්‍යලත්වයේ ඉක්මවා සිදුවිය යුතුයි. පුජ්‍යලත්වයේ මත නොවේ, පුජ්‍යලත්වයේ ඉක්මවා සිදුවිය යුතුයි. ඒ පුජ්‍යලත්වයේ අත්හල යුතුයි. ඉතා නිවැරදිව ඔබ ධම්මානුධම්ම ගත කරගන්න තමන්ගේ මනස හරියටම ධර්මයට අනුගතදයි බලන්න. දහස් වරක් වරදි. ඒ හැම වරදින වාරයකම යමක් ඉගෙන ගන්න. ධර්මයට අනුගතව මනස පිහිටවා ගන්න. අතහැරීම පුරුදු කළ යුත්තේ ඔබ නොවේ. ඔබ අත්හල යුත්තේ ඔබමයි, එහෙම නැත්නම් ඔබේ මමත්වයයි. ඔබ අත්හල යුත්තේ ඔබේ මමත්වයයි. සෑම විටම මමත්වය අතහරින්න, මමත්වය තුලින් කිසිවක් අතහරින්නට එපා. සාමාන්‍ය ලෝකයේ සිදු කරන්නේ මමත්වය තුලින් අතහැරීම. මේ අතහැරීම සුවිශේෂයි. මමත්වය අතහැරීම එය කරන්න, එය තමන්ගේ ජීවිතයේ තියෙන සියලු වීරයන් සියලු බලයන් වෙත යොදවන්න. මමත්වය තුලින් අතහැරීම නොවේ, මමත්වය අතහරින්න. මමත්වය තුලින් අතහැරීම කියන්නේ හේතු සාධක දක්වා අපේක්ෂා සහිතව ක්‍රියා සහිතව අතහැරීම. මමත්වය අතහැරීම කියන්නේ හේතු සාධක නොදක්වා ක්‍රියා රහිතව, ක්‍රියා නැතුව අතහැරීම. එයට හරියටම අනුගත කරගන්න, ධර්මානුගත කරගන්න. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. තමන්ගේ ඥානේ මනස තාම නිවැරදි කරගන්න ධම්මානුධම්ම ප්‍රතිපත්තියට. එක් කරගන්න. කිසිදු සංකල්පයක නොපිහිටන්න. කිසිදු දෘෂ්ටියක නොපිහිටන්න. එවිට ඔබ ස්වභාවය කරා නිරෝධය කරා එක්වෙනවා ඇති. සියල්ල අතහරින්න. ඒ හොඳින්ම ධර්මයක් කොට ගුරු කොට සලකාගෙන සියල්ල අතහරින්න. ඔබගේ අතහැරීමේ ක්‍රියාදාමයේ තුල මමත්වය ඇද්දයි සොයා බලන්න. එය ප්‍රහීණ කරන්න. ඔබගේ අතහැරීමේ ක්‍රියාදාමයේ තුල මමත්වය ඇද්දයි බලන්න. එය ප්‍රහීණ කරන්න, එය දුරු කරන්න, එය නැති කරන්න. සෑම විටම මමත්වයෙන් ඉවතට යන්න, ඈතට යන්න, දුරස් වන්න. මමත්වය පිළි නොගන්න. ආත්මය කර නොගන්න. මම මගේ කර නොගන්න. ධර්මයේ ස්වභාවයක් හැටියට ඔබ තුල තැනෙනවා ඇති, ගොඩ නැගෙනවා ඇති. කිසිම අපේක්ෂාවක් ඇති කර නොගන්න. කිරීම හා නොකිරීම කියන ක්‍රියාවලියන් දෙකෙන්ම බැහැරවන්න. කිරීම හා නොකිරීම කියන ක්‍රියාවලියන් දෙකෙන්ම බැහැරවන්න. අතහැරීමත් අතහරින්න. අල්ලා ගැනීමත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. අල්ලා ගැනීමත් අතහරින්න. දැකීමත් නොදැකීමත් අතහරින්න. බලාපොරොත්තු වීමත් බලාපොරොත්තු නොවීමත් අතහරින්න. සැප වේදනාවත් දුක් වේදනාවත් අතහරින්න. අතීතයත් අනාගතයත් වර්තමානයත් අතහරින්න. අතීතයත් අනාගතයත් වර්තමානයත් අතහරින්න. ස්වභාවයට ඉඩ දෙන්න. මමත්වයෙන් කිසිදු දෙයක් පාලනය කර නොකරන්න. කිසිදු පාලනයක් අවශ්‍ය නැත. පාලනය නොකොට බලාගෙන සිටීමද අවශ්‍ය නැත. පාඩුවේ නිකන් සිටීමද අවශ්‍ය නැත. යම් කාර්යයක එළඹීමද අවශ්‍ය නැත. දෘෂ්ටිගත නොවන්න. දෘෂ්ටියෙන් නිදහස් වන්න. සංකල්පගත නොවන්න. සංකල්පවලින් නිදහස් වන්න. වචන එක් කර නොගන්න. වචනවලින් නිදහස් වෙන්න. පුජ්‍යල මමත්වයෙන් නිදහස් වෙන්න. අත්වාදය තමා නිපදවන සංකල්ප වලින් නිදහස් වෙන්න. පරවාදය අනුන් කියන ලද ඇසෙන ලද දකින දේන ලද දේවයින් සියල්ලගෙන්ම නිදහස් වන්න. තමා නිර්මාණය කරන දෙයක් හෝ අන් අය කියපු දෙයක් හෝ තබා නොගන්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකිරීම තමාගේ ප්‍රතිපදාව භාවනාව කරගන්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකිරීම තමාගේ ප්‍රතිපදාව එහෙම නැත්නම් භාවනාව කරගන්න. මේ මොහොතේ ඔබ සිදු කරන භාවනාව තමයි කිසිදු දෙයක් ග්‍රහණය කරන ගැනීම. ප්‍රතික්ෂේපයත් ග්‍රහණය කරනු ගන්න. අනුමැතියක් ග්‍රහණය කරනු ගන්න. වෙන කිසිදු දෙයක් ග්‍රහණය කරනු ගන්න. ඇස ග්‍රහණය කරනු ගන්න. කන නාසය දිව ශරීරය ග්‍රහණය නොකරන්න. මනස ග්‍රහණය නොකරන්න. වර්තමානය ග්‍රහණය නොකරන්න. අතීතය අනාගතය ග්‍රහණය නොකරන්න. එයයි ඔබගේ භාවනාව. නිරන්තරයෙන්ම ක්‍රියාව අත්හරින්න. ග්‍රහණය නොකරන්න. කිසිවෙක් නොවෙන්න. සෑම විටම කිසිවෙක් ඇද්දැයි සැලකිලිමත් වන්න. අතහැරීමෙන් සැනසීම සැහැල්ලුව නිවන ලැබෙනවා. අල්ලා ගැනීමෙන් දුක සංවේගය සන්තාප වේදනා සසර ලැබෙනවා. සියල්ල අත්හරින්න. සියල්ල නිත්‍ය කොට ගැනීමෙන් වැළකී අනිත්‍ය කොට සලකන්න. අනිත්‍ය යනු ග්‍රහණය නොකිරීමයි අල්ලා නොගැනීමයි නොමැදී සිටීමයි. එහි සිටින්නෙක් නැත. එහි ක්‍රියාවලියක් නැත. නොබැඳී සිටීම තුළ සිටින්නෙක් නැත. තමන්ගේ හිස නිදහස් කරන්න. මනස නිදහස් කරන්න. ඔළුව නිදහස් කරන්න. මනස නිදහස් කරන්න. කිසිවක්ම නිත්‍ය කර නොගන්න. ග්‍රහණය කර නොගන්න. නිරෝධය තුල පමණක් පිහිටන්න. නිරෝධය තුල ඇසද රූපයද නිරෝධයි. නිරෝධය තුල කනද ශබ්දයද නිරෝධයි. නිරෝධය තුල නාසයද ගන්ධයද නිරෝධයි. නිරෝධය තුල දිවද රසද නිරෝධයි. නිරෝධය තුල කයද ස්පර්ශද නිරෝධයි. නිරෝධය තුල සිතද සිතවිලිත නිරෝධයි. නිරෝධය තුල අතීත අනාගත වර්තමාන නිරෝධයි. නිරෝධය තුල රෑද දහවලද නිරෝධයි. නිරෝධය තුල ස්ත්‍රී භාවයද පුරුෂ භාවයද නිරෝධයි. නිරෝධය තුල ඇත්තේ නිරෝධය නිදහස නියුණු බව ශාන්ත බව පමණයි. එහි වින්දනයක් නැත. ස්වල්ප වූ දේද මහත් වූ දේද අතහරින්න. ස සියලු කර්මයන්ගෙන් ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න. කිසිවක දෘෂ්ටිය නොරඳවන්න. කිසිවක සංකල්පනාව නොරඳවන්න. කිසිදු වචනයක් රඳවා නොගන්න. වචනයක් තුල නොපිහිටන්න. රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තුල නොපිහිටන්න. කිසිදු තැනක නොපිහිටන්න. මමෙක් නෑ කියලා දැනින්නේ මමෙක් ඉන්න නිසා. එතකොට අපි කළ යුත්තේ මොකන්ද? ධර්මානුකූලව මමෙක් නෑ කියලා හිතන්නද තියෙන්නේ මමෙක් ඉන්නවා කියලා හිතන්නද? ඇත්තෙන්ම මමෙක් නෑ කියලා හිතන්නත් නෙමෙයි තියෙන්නේ, මමෙක් ඉන්නවා කියලා හිතන්නත් නෙමෙයි තියෙන්නේ, මමත්වේ නැති කරගන්න. මොකද මමක් ඉන්නවා කියලා හිතන්නේ මම නම්, මමෙක් නෑ කියලා හිතන්නේ මම නම්, එහෙනම් අපි කරන්න ඕන මොකන්ද? අර මමෙක් ඉන්නවා හරි නෑ කියලා හිතන එක නෙමෙයි, මමත්වය. දැන් උතන මමත්වේනේ පේන්නේ නැත්තේ. මම නෑ කියලා එක පේනවා, මම ඉන්නවා කියන එකත් පේනවා. දැන් ඔය තුල ක්‍රියාත්මක වෙන මමත්වය තමයි පේන්නේ නැත්තේ, සැඟවුණු ධර්මතාවය. ඒ සැඟවුණු ධර්මතාවය ප්‍රහාණය කරන්න ඕන. ඒක ප්‍රහාණය කරන්න අමාරුයි. ඒක ප්‍රහාණය කරන්න යනකොට එනවා තමන් කැමති වස්තු සම්පත් මතක් වෙලා එනවා. මේක අතහරිනකොට ඒවත් නැති වෙනවනේ. මොකද මේ මමත්වයේ උඩ තමයි ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම හදලා තියෙන්නේ. මමත්වයේ කියන එක දිය වෙලා ගියොත් ගෙවල් දොරවල් යාන වාහන කාර් බාර් ඔක්කොම බිමට වැටෙනවා. නේ? ඔව්. නමුත් ඒ ඔක්කොම සංකල්පනේ. මේ මගේ කියලා මේ ඇති කරගත්ත හැම දෙයක්ම සංකල්ප. ඒ සංකල්පය මට කොච්චර කල් තියාගෙන ඉන්න පුළුවන්ද? තව අවුරුදු කීයක් තියාගෙන ඉන්න පුළුවන්ද? වැඩි කාලයක් බෑනේ. 2050 වෙනකන් ඇචරණ තියාගෙන. එහෙමනම් ඉතින් එදාට අතහැරන දේ අද මාත හැරලා දාන්න ඕන. ඊට පස්සේ සැහැල්ලුවෙන් ලෝකය දැකලා ඒවා පරිහරණ වස්තුන් හැටියට සලකලා කටයුතු කරන්න පුළුවන්. සියල්ල දිය වී යන්නට ඉඩ හරි. සුළඟට ගසාගෙන යන්නට ඉඩ හරින්න. සුළඟට ගසාගෙන යන්නේ දිය වෙලා යන්නේ අපි ඒව ග්‍රහණය කරගන්නේ නැත්තම්. ග්‍රහණය කරගෙන නැති දෙයක් සුළඟට ගසාගෙන යෑමේ හැකියාව තියෙනවා. අල්ලගෙන ඉන්න දෙයක් ග්‍රහණය කරගන්න දෙයක් ගසාගෙන යන්නේ නැහැ. කරන්න ඕන කුමක්ද කියලාද කල්පනා කරන්න. ඔව්. කරන්න තියෙන එකම දෙයයි. කරන දේවල් ටික සහ කරන්නට දේවල් බලාපොරොත්තු වීම කියන කොටස් දෙකයිනේ. කරන කාර්යයන් ටිකයි කරන්නට දේවල් තව බලාපොරොත්තු වීමයි. මේ දෙකම අත්හරින්න. එතකොට මොකක්ද ඇති වෙන තත්ත්වය? හොඳින් තේරුම් ගන්න. කරන කාර්යයන් ටිකයි මේ මොහොතනේ වර්තමාන මේ දැන් හැම මොහොතේම අලුත් වෙන මොහොතේ කරන කාර්යයන් සියල්ලයි. කරන්නට බලාපොරොත්තු වෙනවා කොහොමද? බලාපොරොත්තු වෙන අනාගත සියල්ලයි අතහරිනවා. ඊට පස්සේ දැන් අනාගතය අතහැරියොත් වර්තමානය අතහැරියොත් අතීතයේ ඉමේම අතහැරෙනවා. හරි, අතීතයත් අතහැරියා, අතීත කර්ම නිදහස් කරා, වර්තමාන කර්ම නිදහස් කරා, අනාගතේ කරන්නට කාර්යයන් පිළිබඳව කල්පනා කරන එකත් අතහැරියා. ඊට පස්සේ යාගේ කාර්යය මොකන්ද? කාර්යය නිවරයි. ඉතින් කාර්යය නිවර තැනට අභිපත් වෙන්න ඕන. අපි පැමිණෙන්න ඕන. අපි ඒක අවබෝධ කරගන්න ඕන. එතන අපේ දර්ශනය, ඥානය, ගුණය, ආත්මය පිහිටන්න ඕන. පිහිටවන්න බෑ. කරන හැම කාර්යයක් තුළම සැඟවෙන්නේ කවුද? මමත්වයනේ. කරන හැම කාර්යයක් තුළම සැඟවෙනවා මමත්වය. නොකර ඉන්න හැම කාර්යයක් තුළම ඒත් මමත්වයේ සැඟවෙනවා. ඔහේ එහෙනම් පාඩුවේ බලාගෙන ඉන්නෝ. ඒත් මමත්වයේ නැද්ද එතන තියෙනවා. ඒකට මේ වචන කියන එක අපි ඉක්මවන්න ඕන. මොකද වචන හැම මොහොතකම දෘෂ්ටි. වචන අල්ලගෙන යන්න බෑ. අත්වලක් හැටියට වචන අල්ලගෙනම යන්න බෑ. වචන අතහැරලා යන්න බයද? නැ මමත්වයේ සැපද? මමත්වයේ තුල ඉන්නකන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා ඔක්කොම විඳ විඳ මඳිද? ඈ, කෙනෙක් වීම නිසා, පුජ්‍යලයක් වීම නිසා ඒ සියල්ල අතහැරීම සැපයි. කවුද අතහරින්නේ? කුමක්ද අතහරින්නේ? සියල්ල අතහැරෙන්නට නම් කුමක්ද අතහරලා යුත්තේ? මමත්වය. මම විසින් කිසිවක් අතහැරලා කවදාවත් සසරින් එගොඩ වෙන්න බෑ. මමත්වයයි අතහරින්න ඕන. මොකද මමත්වය මත තමයි සියලු නිවාස, ගෙවල්, දොරවල්, යාන වාහන, නිලතල ඔක්කොම හදලා ගොඩනගලා තියෙන මමත්වයේ මත. මමත්වයේ දියවි ගියොත් අර ටිකත් හුළඟේ ගහගෙන ගියා වගේ, ඒකත් සුනාමියට ගියා වගේ, ඒකත් අතුරුදහන් වුණා වගේ ඇති වෙනවා. එතකොට මෙහි මමද? මම නොවේද? මමත්වයේ ගිලිහිලා ගියාට පස්සේ ඒ වස්තුන් මගේද, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේද? මගේත් නෙමේ, වෙන කෙනෙක්ගේත් නෙමේ. සාදු සාදු. ඒක තමයි හරි. මගේත් නෙමේ, වෙන කෙනෙක්ගේත් නෙමේ. එහෙනම් කාගේද ඒක? කාගේවත් නෙමෙයි. එතකොට ඒ අවස්ථාවේ දෘෂ්ටි නැහැ, සංකල්ප නැහැ, වචන නැහැ. එතන ස්ත්‍රී පුරුෂය ජීවත් වෙන්නේ නැහැ. එතන ජාති ආගම් වර්ග මොකවත් නැහැ. රාත්‍රියේ දහවල නැහැ. නැහැ කියන වචනේ හරි තියේද? නැහැ කියන වචනේත් නැහැ. එයා භාෂාවකින් කතා කරන කෙනෙක් නෙමෙයි. රටක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ජාතියක් හෝ ආගමක් තුල බැඳිලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔවුන්ට කියනවා අර සිඳලු, එහෙම නැත්නම් බැඳීම් සිඳලු ශ්‍රාවකෙක්. ආර්ය ශ්‍රාවකයා කියන්නේ අරහත් කියන එකේ ශ්‍රාවකත්වයේ ගුණේ ආර්ය ශ්‍රාවක. අරසිඳලු, දැන් ඒකේ අරසිඳලු මාර්ගයේ කෙළවර අරහත්. මේ ආර්ය ශ්‍රාවකයා අරසිඳලු, බැඳීම් සිඳලු කෙනෙක්, ඥානයෙන්, දෘෂ්ටියෙන්, ගුණයෙන්. කොයි පැත්ත බැලුවත් එක වගේ පේනවා. මොකද්ද ඒ එක වගේ පේන්නේ? කුමන ස්වરૂපයක්ද එක වගේ එක හා සමානව පේන්නේ? කොයි පැත්ත බැලුවත් එක වගේ පේනෝ. එයා බලන්නේ සුවිශේෂී ඇසකින්. මොකද්ද ඇස? ප්‍රඥාසේ ස්වභාවය. ඇත්ත ඇති සතියෙන් පේන. මොකද්ද ලෝකේ තියෙන ඇත්ත? ඇත්ත කියලා දෙයක් නැහැ. සාදු සාදු. ඇත්ත කියලා දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන්නේ. ඇත්ත බොරුව කියලා දෙයක් ලෝකේ නැහැ. ඕනම දෙයක් බොරුවක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඇත්තක් කරගන්නත් පුළුවන්. නේද? නීතියට ඕනනම් ඕනම දෙයක් වැරදි කරගන්නත් පුළුවන්. නීතියට ඕනනම් ඕනම දෙයක් හරි කරගන්නත් පුළුවන්. ස්වභාවට ආගමකට උනත් එහෙමයි. හිතුනොත් ඒගොල්ලෝ ඕනම දෙයක් පිනක් කරගන්නවා. නේ? මනුෂ්‍ය ඝාතනයක් වුණොත් පිනක් කරගන්න පුළුවන්. සත්ව ඝාතනයක් වුණොත් පිනක් කරගන්න පුළුවන්. ඕනම දෙයක් වුණොත් පවක් කරගන්නත් පුළුවන්. හැබැයි එහාට ගියාට පස්සේ මානව සංවේදීත්වය තුළ හරි හා වැරදි කියලා දෙකක් තියෙනවා. නමුත් මේ පුජ්‍යල සංකල්පය නොපිළිගැනීමයි මේ මෙතන දෘෂ්ටි වල නොපැටලෙන්නේ නැති එකයි මෙතන තියෙන්නේ කියන එක අපි වටහා ගන්න ඕන. අතුර මේ හොඳක් නරකක් නැහැ කියන එක නෙමෙයි. මානව සංවේදීව අත්තානං උපමංගත්වා කියන තැනින් ලෝකේ හැම හරි වැරදි දෙකක් බෙදෙනවා. හැබැයි මේ ආගමික ජාතික වාර්ගික දෘෂ්ටිය තමයි මෙතන ප්‍රතික්ෂේප වෙන්නේ. අත්වාද පරවාද පුජ්‍යල වාදයේ මෙතන මමත්වේ වාදයේ මේ ප්‍රතික්ෂේප වුණේ. පැහැදිලිනේ? ඔව්. තමන්ට සංවේදීව ලෝකය බලන්නට පුළුවන්කම තියෙනවා. දුෂ්ටමය ප්‍රතික්ෂේපයක් තියෙන්නේ. තමා ගැන චිත්‍රයක් අඳින්න කියනවා කොළයක් දීලා. තමන්ගේ රූපේ තමන් අඳින්න ඕන. තමන් අර තත්ත්වාකාරයෙන් දැකලා චිත්‍රය අඳින්න ඕන. තියෙන ස්වභාවය දැකලා චිත්‍රය අඳින්න ඕන. මොකද්ද ඔබේ චිත්‍රයේ ඇඳින්නේ? කොළේ ඇඳින චිත්‍රයේ මොන වගේ හැඩයක් අඳින්න පුළුවන්ද? තේන පෙනුම තමන්ගේද? තමන් නතුව හෝ තමන්ගේ පාලනය මත තියෙන දෙයක්ද? ඒකොට ඒක තමන්ගේ චිත්‍රයද? මං කිව්වේ තමන්ගේ චිත්‍රය අඳින්නේ කියලා. බලුවත් කොයි වගේද චිත්‍රේ? ඈ ඈ කොලේ නිකන් තියන්න තමයි තියෙන්නේ. චිත්‍රයක් අඳින්න පුළුවන් කම නැහැ. තමන්ගේ චිත්‍රය අඳින්න පුළුවන් කමක් නැහැ. දැන් මේ මමෙක් නැහැ කියලා තදින් හිතට දරාගෙන ඉන්න ඕනද? මතක් වෙන මතක් කරවන්න මමෙක් නැහැ කියලා. එතකොට ඒ කියන්නේ මමත්වේ හංග ගන්න ඕන නිතරම. එතකොට මමත්වේ හංග ඉඳලා හරියන්නේ නැහැ. මමත්වේ හංග ඉඳලා හරියන්නේ නැහැ. කොටසක් ඉතුරු කරගෙන කොටසක් අතහරින්න එපා. ශේෂයක්වත් ඉතිරි කර නොගෙන සියල්ල අතහරින්න. දැන් මේ මොහොතේම පුළුවන් ඒ විවෘත කරන්න විතරයි මනස අවශ්‍ය කරන්නේ. දැන් මේ ධර්මයේ වඩන්නේ තමානේනේ. ධර්මයේ වඩන්න ඕන තමානේ මේ. තමානිතරේම වැඩීමෙන් තමා තුළින් නිදහස් වෙන්න. ඔව්, ඒ කියන්නේ අපි නිතරම තේරුම් අරගන්න උත්සාහ කරන්න එපා. මේ තේරුම් කියලා කියන්නේ තෝරනවා, ගන්නවා, උපාදාන කර ගැනීමනේ. තේරුම අතහරිනවා. තේරුම් අතහරිනවා. දැන් නිරන්තරයෙන්ම ඔය තේරුම කියන්නේ සංවේදීතාවය. ඒ වගේම නිර්මාණය, සංස්කරණය, තේරුම කියලා කියන්නේ ඒකට. දැන් ඔය මං කියන නිවසක් ගයක් ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ගෙවල් මේ වගේනේ. මං කියන පළතුරක් අන්නාසි. අන්නාසි මේ වගේනේ. රස මෙහෙමනේ. ඒක තමයි තේරුණ. ඒ දෙක නම් තේරුණානේ. නහරි නෑ. එතකොට තේරුම් ගන්නවා කියන්නේ මොකන්ද? සංස්කාරක ලෝකයේ දෙයක්. එතකොට නිවන තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන සැනසීම කියන එක තේරුම් ගන්නවයි කියන හැන්දකට ගන්න බෑ. ඒ මනසට ගන්න පුළුවන් කමක් නෑ. එතකොට සමස්තයෙන් අපි කරන්නේ මොකන්ද? තේරුම් ගන්නවා කියන ස්වභාවයෙන් ඉවත් වෙනවා. එතකොට එහෙම ඉවත් කළාම පුදුම වැඩක් නෙවෙන්නේ නේ. මම නැති වෙනවා. මම නැති වුණොත් මහත්ය නැති වෙනවා. මම නැති වුණොත් මගේ දීපල නැති වෙනවා. ලේසි නෑ වැඩේ. එතකොට අහලා බලන්න ඕන මේ පර්චස් 40 ගේ මගේ කියලා හිතාගෙන මේ පොළොව බිම මෙතනව මැරිච්ච මිනිස්සු සංඛ්‍යාව කෝටි කීයක්ද? ඒ නිසා මේ මෝඩ හැඟීම මම අතහැරලා දාන්න ඕන. මේ වගේ ශරීර තුල ඉපදිලා මේ ශරීරේ මගේ මමයි ආත්මයයි කරගෙන ඒ තුලින් මහා මාන්නෙන් උද්දච්චකමෙන් ජීවත් වෙලා මේ ශරීරේට මේ ශරීර මේ පොළොවට පස් කරපු ජීවිත ප්‍රමාණ කොපමණද? අප්‍රමාණයි. ඉතින් මේ මනෝභාවයන් වල මුලා නොවී මම ඒ සියල්ල අතහරිනවා. කිසිවක් ග්‍රහණය නොකරන්න, කිසිවක් ආරක්ෂා නොකරන්න, කිසිවක් උපාදානය නොකරන්න. කිසිවක් යනු සියල්ල මේ ඇසෙන වචනය ඇතුළු සියල්ල කිසිවක් ග්‍රහණය නොකරන්න, කිසිවක් උපාදානය නොකරන්න, කිසිවක් ග්‍රහණය නොකරන්න, අල්ලා නොගන්න, පාලනය නොකරන්න. පූර්ණ නිදහස කියන එක තමන්ට නොලැබෙන්න එක හේතුවක් තමයි තමන් නිතරම රූපයක හරි වේදනාවක හරි සංඥාවක හරි විඥානයක හරි සංකාරයක විඥානයක හරි මේ පිහිටනවා. පිහිටුවට පස්සේ යා පහෙන් එහෙක නිතරම ඉන්න නිසා පංච උපාදානස්කන්ධේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. රූප ආරූප සැප දුක අනේක විද සංස්කාර අනේක විද දැනුම් තුල ජීවත් වෙනවා. එතකොට අර මායාකාරී ලෝකයේ මවාගත් ලෝකයේ මනෝලෝකයේ තුල ජීවත් වෙනවා. එතකොට මනෝලෝකයේ තුල විමුක්තිය නිර්මාණය කරන්න බෑ. මනෝලෝකයෙන් නිදහස් වේ යුතුයි.